පැත්තකින් මගේ පක්ෂය අපේ පක්ෂය පුරු ගොඩක් දැහැගෙන දැන් එතන තියෙනවා. ජනාධිපතිතුමා හැම වෙලේම එතුමා සභාපති තමයි. නමුත් එතුමාටත් කර ගියා ගන්න දෙයක් නැති තත්ත්වයක් දැන් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් දැන් රට හදන්න කියලා වෙන මොන වැරදි මේ අයගේ මේ නායකයන්ගේ පහුගිය කාලේ තිබුණත් අද ඉතාමත් පැහැදිලිව එක දර්ශනයක් අපි පිළි අරගෙන නිකන් කටින් කියන දේවල් අපි විශ්වාස කරන්න ඕනේ. වැඩපිළිවෙලක් හදාගෙන තිනවා මේක ක්‍රියාත්මක කරන්නයි අපි බලයට එන්නේ කියලා. ඒ වැඩපිළිවෙල සඳහා මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉන්නවා. මේ කට්ටියට අපි ඡන්ද දෙන්නේ නැතුව අරගොල්ලන්ට දීලා දැන් හදන්න බෑ. හැබැයි ඉතින් සමහර වෙලාවට අපේ මුලක් කොලේ හෝ අතලක් නට නෙමෙයි දෙන්න වෙන්නේ. රට හදන්න වෙන මොකෙක් හරි සතෙකුට දෙන්න වෙනවා.